සත්‍යයක් ඇහෙනවා පැඳුරු. ශබ්දයක් ඇහෙනවා. ඒක ද්වේෂයට අයිතිද? ලෝභයට අයිතිද? එහෙම නැත්නම් වින්දනය කිරීමේ චේතනාවක් එක්ක ආපු රාගයට අයිතිද? බලන්න මේ සියලුම දේශනා තුළ ඒක හැමතැනම මම කියන කාරණාවක්. ශබ්දයක් ඇහෙනවා. දැන් ඒක අපි කාන්තා කටහඬක් කියලා කිව්වද? කිව්වද? අපිට ප්‍රශංසා කරන ಗುಣකතන කියලා කිව්වද? නින්දා අපහාස කරන බැනුම් කියලා මං කිව්වද? නෑ. මම මොකද්ද කිව්වේ? ශබ්දයක් ඇහුනාම ඒක ලෝභයට අයිතිද? ద్వේෂයට අයිතිද? එහෙම නැත්නම් ඒක වින්දනය කිරීමේ චේතනාවෙන් අටගත්ත රාගයට අයිතිද? මම අහන්නේ ඒක අයිති කොයි කැටගරි එකටද කියලා. කොයි ශ්‍රේෂ්ඨයටද ඒක අයිති? මොන අංශයටද ඒක අයිති කියලා අහන්නේ. පෙර කරගෙන ආපු මතකයන් වලට අනුව එකක් කියලා කියන එකවත්, තමන් ගන්න ක්‍රමවේදයට අනුව කියන එකවත්, තමන් ගන්න විදියට ඒක ලෝභ වෙලා යනවා, ද්වේෂ වෙලා කියලා කියන එකවත්, සීය පවත්වාම ඒකෙන් කර්ම හැදෙන්නේ නැහැ කියන එකවත්, ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඒක හැයනවා පමණයි කියලා දැනගෙන ඉඳීම කියන දාරුකීරියට දීපු කමඨාන පිළිබඳවත් නෙමෙයි එතන තියෙන උත්තරේ. ශබ්දයක් ඇහුනාම ඒ ශබ්දය ලෝභයට අයිතිද, ද්වේෂයට අයිතිද? එහෙම නැත්නම් වින්දනය කිරීමේ අදාස් වින්දනය කිරීමේ අවශ්‍යතාවයට අනුව ඒක රාගයට අයිතිද? ඒක මොකටද අයිති? ශබ්දයක් තුල මොනවද තියෙන්නේ කියන එක නෙමෙයි මං ඇහුවේ. මං ඇහුවේ ශබ්දයක් ඇහුනාම ඒක ලෝභයට අයිතිද, ද්වේෂයට අයිතිද, රාගයට අයිතිද? ශබ්දයක් එළියේ තිනකම් ප්‍රශ්නයක් නැහැ. ඔබ වහන්සේ කියන්නේ කාරී ශබ්දය තුල තුනම නැහැ කිව්වනේ. ශබ්දය තුල නැහැ, එළියේ තිනකම්. හැබැයි අපි ශබ්දය ඇහුනාම කියලා කිව්වම දැන් ශබ්ද දැන් කොහෙද තියෙන්නේ? එළියේද ඇතුළේද? ඇහුනාම කිව්වම දැන් ඇහුනා කියනකොට දැන් ආවනේ. කෑවාම ඇහුනාම දැක්කාම දැන් දැක්කම රූපේ කොහෙද තියෙන්නේ? ඇතුළේ. ඇහුනාම ඇතුළේ. කෑවාම ඇතුළේ. හරි. දැන් මේ ටික තේරෙනවද ඔබ වහන්සේ? එතකොට ශබ්දයක් ඇහුනාම දැන් ඒ ශබ්දය තුල කොකටද ඒ ශබ්දය අයිති? ලෝභයටත් අයිති, ද්වේෂයටත් අයිති, රාගයටත් අයිති. ඇයි? ඇහුනාම තමන් තුළට එනවනේ. ආවට පස්සේ තුනටම අයිති. හැබැයි වැඩිපුර අපි තුල තියෙනකට අනුව තමයි ඒක ප්‍රතිචාර දෙන්නේ. හැබැයි අර දෙකක් තියෙනවා. මේක දැක්කේ නැත්නම් අනිවාර්යෙන් මුලා වෙනවා. රූපයක් දැක්කාම ඒ රූපය ලෝභයට අයිතිද, ද්වේෂයට අයිතිද, මෝහයට? තුනටම අයිති. හැබැයි ඒ රූපය දකින්නකොට රාගය වැඩිපුර තිබුණොත් රාගය තමයි ඉස්සලා ඉන්නේ. දැන් රාගය ආවම රාගය ආවයි කියලා යනවද? දැන් විඳින්න යන්නේ නැද්ද? දැන් ඒක ලෝභයට අයිති නැද්ද? විඳින්න ලැබෙන්නේ. දැන් ගැටෙනවා. දැන් ද්වේෂයට අයිති නැද්ද? දරුවට ආදරේ. ගී කට්ටිය, ගී ගෙදර ඉන්න කට්ටිය දරුවට ආදරේ. අඹුවට ආදරේ. ලෝභේ නේද? දැන් අඹුව Tamanට එකඟ නැහැ. එයාගේ වෙන මොනරි වැරද්දක් තියෙනවා, වෙන සම්බන්ධයක් තියෙනවා දැක්කාම දැන් ආදරයම ඒ ආදරය වැඩි නිසා දැන් ද්වේෂය අට ගන්න නැද්ද? දැන් අනිත්‍යවල වලත් ඒ ප්‍රශ්නේ තියෙනවා. එතනට ගැටෙන්න යන්නේ නැහැ නේ. මෙතන ගැටෙන්නේ ඇයි? ඒ ලෝභය වැඩි නිසා ඒක ද්වේෂයට පෙරලෙනවා. එහෙම නේද? තමන්ගේ නිසා වින්දනය කරන්න ඕන නිසා රාගය ඇති වෙනවා. එහෙම නේද? එතකොට දැන් රූපයක් ගත්තාම රූප තුල තුනම තියෙනවා. ගත්තාම තමන්ට අයිතිනේ. තමන් තුල තියෙන එකට අනුව තමයි ඒක වෙනස් වෙන්නේ. දැන් සිතවිල්ලක් ආවාම ඒ සිතවිල්ල ලෝභයට අයිතිද, ද්වේෂයට අයිතිද, රාගයට අයිතිද කියලා බැලුවාම තුනටම අයිති. හැබැයි අපි තුල වැඩිපුර ලෝභය තිබුණාම ඒකෙන්නේ ලෝභෙන්. දැන් මේ භාණ්ඩය දැක්කාම අපිට සිතවිල්ල පහළ වෙනා නේද? මේක මම දැක්කාය කියලා සිතවිල්ලක් එනවා. දැක්කා කියලා සිතවිල්ලක් එනවනේ. මම මේක දැක්කා. මේක ආවලා කියලා අඳුනගත්තා. ඒතකොට මේ දැක්කා කියන සිතවිල්ල තුල ලෝභයක් තියෙනවා, ద్వේෂයක් තියෙනවා, රාගයක් තියෙනවා. මොකද්ද ලෝභය? වැඩිපුරමට තියෙන්නේ මේවා ලබා ගන්න අයිති කරගන්න මේක ලෝභය බවටපත් වෙනවා. අර දැක්කා කියලා දැනගත්ත සිතුවිල්ල ලෝභයක් බවටපත් වෙනවා. මේවා තියලා බෑ. මේවා නිසා තමයි නිවන් යන්න බෑ. මේ ඔක්කොම ප්‍රශ්නනේ. මේවා නාම රූප හැමතැනම මේ විනා. දැන් මේක දැක්කා කියන සිතුවිල්ල මොකද උනේ? ද්වේෂය උනේ නැද්ද? මේ නියම කෝපේ මේ වගේ කෝප නෙන්නම් තේ බොන්න ඕද? මේක මන් තියාගන්න. මේක මට ඕනේ. දැන් වින්දනය කිරීම තුළ මේක රාගයක් උනේ නැද්ද? කෝපේ දැක්කා කියලා ගන්න සංකල්පේ සිතුවිල්ලම අර තුනක් එක තමයි ඒක ඇතුළට ආවේ. ඇතුළේ වැඩිපුර තියෙන එක ඉස්සෙල්ලා එනවා. දෙවෙනියට තියෙන එක ඊළඟට එනවා. අඩුවෙන් තියෙන එක අවසානට එනවාමයි. එනවාමයි. එකයි දෙකක් නෑ එනවාමයි. පාපිස්ස පූජා කරනකොට එක දැක්කම අනේ මේක කකුල් පියදන එක අරියන්නේ. දැන් ගැටුණා. ද්වේෂයක් ආවා. ඕම තියන්න කොහොම තියන්න. හරි පේන්න තියන්නකෝ. පේන්න තියන්න පේන්න තියන්න. හරි. අත ගන්න නෑ. පේන්න තියන්න කියන. දැන් ද්වේෂයක් ආවා. පාපිස්ස මේක මොකක්ද දන්නේ නෑ. මේක එංගලන්තයෙන් ගෙනාවේ. රුපියල් මේ 8000 කන දෙන්න. ඔඩක්යෙන් තියාගන්න. දැන් ලෝභය. පාපිස්ස පාපිස්සමයි. හැබැයි එක ගන්නකොට ඉස්සෙල්ලා ගත්තේ ద్వේෂයෙන් දැන් ගත්තේ ලෝභයෙන් දොරකොඩට දාන්නේ ඇයි කකුලුනේ අපිරිසිදු දේවල් පියදා ඒක අරන් ගිහිල්ලා ඇඳ ළඟින් දානවා හොන්දට පිරිසිදුවට සරපුත් එක කියලා සරපු දෙක ගලවලා අරකේ කකුල ටිකක් තියාගන්න එහෙම නැත්නම් මේ ඇඳේ කකුල දාන තැනට උඩ ඇඳ උඩ දාගන්නේ බෙස්සිට් එක උඩ දැන් මොකද්ද මේක පාපිස් රාගය විඳිනවා යා වින්දනය කරනවා ස්පර්ශ කරනවා ඒක එකම පාපිස තුනම තියෙනවා වැඩිපුර තියෙන්නේ මොකද්ද ඒක ඉසලම් ප්‍රතිචාර දෙනවා ඒක ප්‍රතිචාර දෙනකොට අපි කියනවා ලෝභ සිතිවිලි ලකව නැහැ තුනම ආවා මේක වැඩි නිසා මේක මතුණා අර දෙක තාම තියෙන මතුන්නේ නැහැ ඒක මතුණාම අරකට වඩා මේක දරුණු වෙන්න පුළුවන් රාගය එනවා රාගය ආවා අයිතිත් උනා ලෝභයත් ආවා දැන් අයිති වෙච්ච දේ නැති වෙනවා තවත් කෙනෙකු සතු වෙනවා දැන් ඒ රාගය තුලින් අපිට දැන් ලෝභය නැති වෙනවනේ. දැන් මොකද වෙන්නේ? ද්වේෂය. දැන් අර දෙන්නාම මරන්න තරම් තරහා යන්නේ නැද්ද? මේක අර ලෝභයට වඩා රාගයට වඩා දරුණුයි. රාගයේදී මරන්න හිතුන්නේ නැහැ. විඳින්න විතරයි හිතුන්නේ. ලෝභයේදී අයිති කරගන්න විතරයි හිතුන්නේ. විනාශ කරන්න හිතුන්නේ නැහැ. අබැයි ද්වේෂයේදී ජීවිත නැති වෙන්න පුළුවන්, ගෙවල් ගිනි ගන්න පුළුවන්, බඩමුට්ටු පොඩි වෙන්න පුළුවන්. මේක අරකට වඩා දරුණු වෙන්න පුළුවන්. මේක යට තිබුණට නැකිටිනකොට අරකට වඩා නැකිටින්න පුළුවන්. සමහර විට අරකට වඩා අඩුවෙන් නැගිටින්න පුළුවන්. ඒ ධාරිතාවට අනුව ඒක තියෙන හැබැයි යම් රූපයක් ගන්නකොට, ශබ්දයක් ගන්නකොට, ගන්ධයක් ගන්නකොට, රසක් ගන්නකොට, ස්පර්ශයක් ගන්නකොට ඒ කියන ලෝභ දේශ මොහක රාග කියන ඒ තුනම එකට එකතු වෙලා ඉන්නේ. මෝහය අර කියන තුන තුලම තියෙනවා. ලෝභය ඇති වෙනවයි කියලා කියන්නේ ඒ සබාව දැක්කේ නැද? මෝහය නැද්ද? තියෙනවා. රාගය ආවයි කියලා කියන්නේ ඒ සබාව දැක්කේ නැහැ. එතකොට ඒකෙත් මෝහය තියෙනවා. ද්වේෂය ආව උම්මත්තක වුණා කියලා කියන්නේම එතන මෝහය තියෙනවා එනම් මෝහය කියන්නේ මේ හැම ස්වභාවයක් තුළම තියෙන අත්‍යවාරම මෝහය මත තමයි රාගයක් එන්නේ 100 තියෙන තැනක රාගයක් ඇවිල්ලා තියෙනවද කොහෙ නැහැ 100 තියෙන තැනක තරහා ගිලා තියෙන නැහැ hina යනවා වලන ටිකක් තරහා වෙගෙන එනයි 100 තියෙන තැනක තරහේ දේශයට එන්න බෑ 100 තියෙනවා මේ ඔක්කොම මැටි වලින් ඇවිල්ලා බලන මාර නාම රූප මේක මේ ලස්සන එසිබිෂන් එකක් බලන්න මේ ඔක්කොම මැටි නේද බලන විවිධ දේවල්. එයා ඔක්කොම මැටි කියලා දැකලා ඉවරයි. දැන් ලෝභ තියෙනවද? එකක්වත් මිලදීලා ගන්න ඇයි? ඔක්කොම මැටි මාරවලු. මෙච්චර වැඩ කරන්න පුළුවන් මැටි වලින්. එයා ඔක්කොම බලලා සන්තෝෂයෙන් පිටත් වෙලා යනවා. 100 ඇති වෙච්ච හැමතැනම මෝහේ නැ. මෝහේ නැත්තම් අරකින ලෝභයට, ද්වේෂයට, රාගයට එන්න බෑ. දැන් 100 පවත්තන. දැන් කොතනද පවත්තන්නේ? මේක ඒක තමයි මං කිය ගොඩාක් දේවල් පෙර ආපුවා තාම මොකක් නැකිලා නැහැ. දැන් 100ම පවත්තන්න ඕනේ. දැන් 100 කොහමද පවත්තන්නේ? දැන් මම කියන්නාවේ දැක්කාම ඒ දැකපු රූපේ දැක්කා කියලා කියනවනේ අපි මම දැක්කා මට පෙනුණා කියන සංකල්පවල ඒක ආවනේ මට තුනම ආවනේ දැන් 100ම පවත්තන්න ඕනේ කිව්වම දැන් 100 පවත්තන්නේ කොයිද දැන් මම ඔබ වහන්සේට කියන්න ආපු කාරණාව දැන් අපි සෝවාන් වෙනකන් සම්මාව සම්පූර්ණේ තියනවද සකු르දාගාමී වුණාම සම්මාව සම්පූර්ණේ තියනවද 124ම අනාගාමී වුණාමත් සම්පූර්ණම තියනවාද? රාහත් වුණාම තියෙනවා. එහෙනම් එතනට ඇවිල්ලා නැත්තම් අපි ඔක්කොම 100ෙන් ගන්නේ ඔක්කොම 100ෙන් ගන්න කියන තැනට ආවේ කොහමද? දැන් ඒක මෝහයක් නෙමෙයිද? එතන දෘෂ්ටියක් නැද්ද? එතකොට මම 100ෙන්මයි ගන්නෙ 100ෙන්මයි ආන්නේ කියන තැනම ඉතල ඒ අඩුව හදලා ඉන්න පායි. මට 100ෙන් ගන්න බෑ කියලා මම විශ්වාස කරන්නේ නැහනේ. මට 100ෙන් ආන්න බෑ මම 80නොත් ආනවා මට ඒක අහුවෙන්නේ නැහැ මම දන්නේ ඒක පිළිගන්න මානසිකත් එතකොට දැන් තාම දැන් මාන්නේ නැද්ද ඒකට කියන්නේ මමත් එතකොට මට එකක් නැහැ නම තියනවා කියලා මං හිතනවා මට වැඩිලා නැහැ වැඩෙනවා කියලා එකක් මං හිතනවා ඒක තමයි මෝහය වෙලාගෙන ඉන්නවා කියලා කියන්නේ දැන් යමක් දැක්කා දැක්ක තුල ලෝභ දේශ මොහ තුනත් එක්ක ආවා. දැන් වැඩිපුර තියෙන්නේ ලෝභය. එතකොට දැන් මොකද වෙන්නේ? ඉස්සෙල්ලා මේකෙන් මතුවෙන්නේ ලෝභය. මොකද මේක අයිති කරගන්න ඕනේ කියලා එකක් ආවා. ඒ අයිති කරගන්න ඕනේ කියලා එකක් ආවා ඉස්සෙල්ලාම. ඒකට සිය පවත්තන අර ආපු නැති ඒවා ගැන කල්පනා කරන්නේ ඇයි? ඒවා අනාගතයේ තියෙන ඒවා. එක ප්‍රශ්න එකට හරි. එත පින්ඩ පාතේ එත උදේට යමු හැරුණොත් යමු. අද කල්පනා කරන්න එතම පින්ඩ පාතේ නාවල් පැත්තේ බනිසම් වෙන්නේ පැත්තේ බෑ. පාන් මේ මම මේ පැත්තේ න. එත උදේ හැරෙන්න එපා. ඉර පහ යන්න එපා. දැන් කල්පනා කරන්න. ලෝභය ආව ලෝභේ සීයෙන් බැලුවා. දැන් කර්මෙ ගියාද? කර්මෙ ගියා. දැන් කර්ම ඇදුනද? නෑ. ටික වෙලාවකනකොට ලෝභේ දැන් සීයෙන් හිටියනේ. මාර වැඩි. එතකොට මේකට කර්මයක් ඇදුනා ලෝභයක් නේද? මාර වැඩි. ඕන්නෑ මේක මං ගන්නෑ වැඩක් නෑ මේවා තියෙන නිසා තමයි ප්‍රත්‍යක්ල විසිකලා දැන් මොකද උනේ ද්වේෂය ආවා ආ දෙවෙනි එකේන ද්වේෂයද මහාර වැඩේ එයා තමයි දෙකට ඉඳලා ඒකත් 100ක් බලන්න දැන් ඒ කර්ම ඇදුනද ඒකත් ඇදුන්නේ ඇයි එයා දැනගත්තා ඒක දැනගත්ත ගමන් 100 පහ හැබැයි දැන් ද්වේෂය ඇවිල්ලා විසිකරනකොට දැන් ප්‍රශ්නේ ඇවිල්ලා ඉවරද නැද්ද තුවාල වෙලා ඉවරයි දැන් බේතක් දානවා හැබැයි බේත දැමු සනීප වෙනවා. හැබැයි ඊළඟ සැරේ තුවාල වෙන්න කලින් වලක් කරන්න පුළුවන්. අයි මේ අද්දකින් අපට තියෙනවා. එහෙනම් වැටි වැටි තමයි නැකිටින්නේ. වැරදි වැරදි තමයි හරියන්නේ. 80ට අනන්ත අප්‍රමාණ අවුවෙලා අවුවෙලා අවුවෙලා 500ක් අවුවෙලා 50කින් බේරෙනවා. 450කට අවුවෙලා. ඒට වඩනකොට 500ක් තියෙනවා. හැබැයි 70කින් බේරෙනවා. 430කට අද 30ක් අවුවුන්නේ. පොඩ පොඩ කැපැසිටි එක වැඩි වෙනවා. එහෙම තමයි සම්මාදිටියට එන්නේ. එතකොට දැන් මේක ලෝභයෙන් ගත්තා. 100ෙන් බැලුවා. අඩුව තේරුණා. කෝපයක් තියෙද්දි අපරාධ මේකට කෝප දෙකක් නේ මාර වැඩ මේ ලස්සනයි ලස්සනයි කියනකොට මට අමතක වෙනවානේ මේවා මේ මං එකතු කරනවා කියලා. ටග්ගල එක විසිකලා පටිගයක් ආවා. පස්සේ මේකින්න නැහැ. මං ගෙනියන්නේ නැහැ. විසිකරන්නෙත් නැහැ. මෙතන තියෙන බැමදාම තේබොන්නේ මම මේකේ. මගේ කෝප්පේ ගේන්නේ නැහැ. හැමදාම ඇවිල්ලා මේකෙන් මම තේබුණා ඇයි මේ කෝප්පේ වටිනවා ලස්සනයි. දෙක ගෙනියන්න දෙකක් වෙනවනේ. එහෙනම් මේක එතන මේන්ටේන් කරන මේක මෙතන මේන්ට. දැන් විඳීම එකක් නෙමෙයි දැන් එතන තියෙන්නේ. අයිති කරගන්න. හැබැයි විඳින එක යාළුතුල තියෙනවා. ඒක අත්හරින්න. දැන් මෙයාට රාගයක් තියෙනවා මේක පිළිබඳ. තුන්වෙනි එකට තිබිලා තියෙන රාගය. සමහරට දෙවෙනියට රාගය තියෙන්න පුළුවන්. නැත්නම් පළවෙනියට තියෙන්න පුළුවන්. හැබැයි මේක එකින් එකට මාරු වෙවි මේ නාම රූප වල මේක වෙනස් වෙන ස්වභාවය බලාගෙන ඉන්නවා. හැබැයි නැති එක බලන්නේ නැහැ. තියෙන එක වර්තමාන එක විතරයි බලන්නේ. ඒ මොහොතේ මොනවද ඇවිල්ලා තින්නේ? ඒක විතරක් බලනවා. දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ තාම මිනිස්සු ස්පිතාලේ. ඒ මිනිස්සයා තාම මැරිලා නැහැ. ડોක්ටර් ඒ තීරණ ඇවිල්ලා නැහැ. අපි ඥාතින් ඩොක්කම කියනවා මිනිස්යානම් සුවර් නැ ගොඩා දුවට මැරෙන ලකුණ තියෙන මිනි පෙට්ටි වල ගණන් උතාලා ටෙන්ටුත් ගාලා පානු තෝඩර් කරලා ඔක්කම බලන්න. බලනෝනේ මේ මිනිස්ස ටිකට් කපලා වුණ එනවා බස් එකෙන් ඇවිල්ලා බෑලා. දැන් මොකද කරන්නේ? මේ වගේ වැඩක්නේ. වැවේ මාළු තියෙනවා. gedara මිරිස් සම්බරනවා. ලූල්ලුන්ට කියලා මිරිස් සම්බරනවා. ගිහිල්ලා බලනෝ ලූල්ලු නැ. ඒකින්නේ වෙන මාළු. ඒ වගේ අපි මේ එන්න තියෙන ඒවට වැටබඳිනවා. වැස්ස එන්න කලින් මේ පැත්තෙන් ගංගාවක් යන්න පුළුවන් මේ පැත්තෙන් දියපාරවල් යන්න පුළුවන් මේ පැත්තෙන් තමයි මේ වතුර යනවන්න යන්නේ කියලා අපි ඒ පැත්තට අමුණ බඳිනවා බලනකොට වැස්ස එන්නේ නැහැ කළුවර කරගෙන මේ වලාකුළක් විතරයි ගියන් තියෙන්නේ ඒකට හොඳ උදාහරණයක් කියනවා මූදේ මාළු තියාගෙන gedara මිරිස් සම්බරනවා කියලා මිරිස් තුන පහක් කොම හම්බරලා කියලා බලනකොට ඒ මාළු ආවෙන්න වෙන එකෙක් ආවෙන්නේ ඌට ඒ තුන පහ හරියන්නේ නැහැ එහෙනම් අපි මේ කෙලෙස් මේ නාම රූප දකින්නකොට හැයෙන ශබ්ද දැනනකොට මේ ස්පර්ශ කරනකොට අපි එකක් හිතනවා. අපි එකක් හිතනවා. ඒ හිතන දේ තාම ඇවිල්ලා නැහැ. දැන් ඇවිල්ලා තියෙන වෙන එකක්. ඒක දැක්කේ නැහැ අපි. දැන් පාරේ යනකොට වාහනයක් යනවා. වාහනේ දැක්කා. දැක්කාම අපිට හිතෙනවා බලනකො මේ මනුස්සයර පොඩ්ඩක් ඈත් වෙලා යන්න තිබුණානේ. මේ මනුස්සයට ඈත් වෙලා යන්න තිබුණානේ බලනෝ මේක පොච්ච මෙච්චර මේ ළඟට ගෙනල්ලා මේ මනුස්සනේක වොමනාවෙම නේ ගියේ කියලා එකක් හිතනවා දැන් මේක මොකද්ද? ලෝභේද? නැහනේ. ඒකනේ තේරු වැරදුනානේ. ඒක වැරදුනාන කමනේ. ඒක වැරදුනාන් පස්සේ දැනගන්න ඕනේ. ද්වේෂය තරහා ගියා අපට. පටිගියක් ආවා ගැටුණා අපි. මොකද්ද මේ? මෙච්චර ඉඳ තියෙද්දි. දැන් ඒ මනුස්සයාට මේ తీරිය යන්න ඕනේ කියලා අපි මාක් දාලා තියනවාද? ඒ මනුස්සයාට ඇස් පේනවාද කියලා අපි දන්නවද? ඒ මනුස්සයා නිදි මරගාතේ කලබල යනවද කියලා අපි දන්නවද? දැන් අපි මොකවත් දන්නේ නැහැ. අපි අපිට ඇප්පුන්නේ නැහනේ. ඒක ගැන සන්තෝෂ වෙන්නේ නැහැ. තව හඩියක් එහාට ගියේ නැහැ කියලා මේ මනුස්සයාට බයිනවා. දැන් පටිගියක් තමයි ආවේ. වාහනේ ගියා දැක්ක පළවෙනි එකාවේ පටිගිය. ද්වේෂය. දෙවෙනි එක මොකක්ද ආවේ? අපට ගරුකලේ නැහැ. පින්ඩපාත යනකොට නවත්තලා මිනිස්සරේ අයින් කරලා පොඩ්ඩක් ඉස්සිලා අපට ගරු කරලා ඒව මොකවත් තිබුණ නැහැ. අයින් කරලා ගියේ නැහැ. අර පැත්තේ තීරුවට බර කරලා ගියේ නැහැ. දැන් අපි මොකද්ද එකක් එයාගෙන් බලාපොරොත්තු වෙන දැන් ආවේ මොකද්ද? ලෝභේ. එහෙම නේද? එතකොට අපි යම් කිසි දෙයක් විඳින්න බලාපොරොත්තු වෙනවා. ගෞරවයක් බලාපොරොත්තු වෙනවා. මිනිසුන්ගෙන් අපි සැලකිල්ලක් බලාපොරොත්තු වෙනවා. අපි යන්නේ යාචකී කරන්න නෙමෙයි. අපි මාන්නේ නඩත්තු කරන්න නෙමෙයි. ගෞරවය බල විඳනයක් නෙමෙයි දෙතන තියෙන්නේ. එන මේ විදිහට මේ එකම දකින දේ තුල අර තුන ටක්ටක් ගාලා වෙනස් වෙනවා. සෙනෙන් සෙනේට වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන හැම එකක්ම 100ෙන් බලනවා. වෙනස් වෙන්න කලින් බලන්නෙත් නෑ. වෙනස් වුණාට පස්සේ ඒ ගැන කම්පා වෙන්නෙත් නෑ. කම්පා වුණොත් දැන් කොහෙද ඉන්නේ? අතීතේ. වෙනස් වෙන්න කලින් බැලුවොත් අනාගතේ. හැබැයි ඉන්න ඕනේ වර්තමානේ. මේ මොහොතේ මොකද්ද වුනේ? ඒක බලනවා. හැබැයි වෙනකොට තමයි බලන්නේ. වෙනකොට බලනවා, උනාට පස්සේ බලනවා, වෙලා ටික වෙලාවකින් බලනවා. ප්‍රශ්නයක් නැහැ. ටික වෙලාවකින් බලන කෙනා උනාට පස්සේ බලන තැනට එනවා. ඒක ඇදිලා එනවා. ඒ 100. උනාට පස්සේ බලන කෙනා වෙනකොටම බලන තැනට එනවා. වෙනකොට බලන කෙනා වෙනවත් එක්කම දැනගන්නවා. දැන් එයා කවුද? සෝවා. ඒ කියන්නේ කර්මය එන්නේ 100ත් එක්ක. 100යි කර්මය දෙක එකට එන්නේ. දැන් කර්ම හැදෙන්නේ නැහැ. හැබැයි කර්මය ඇදිලා 100 ආවොත් කර්ම හැදෙනවා. චේතනාව ඇදිලා ඉවරයි. කර්මයේ සැකස ඇයි? එතන අවිද්‍යාව තිබිලා. ආරම්භය අවිද්‍යාව තිබිලා. හැබැයි දෙක එකට එනකම් මේක පුරුදු කළාම කාලයක් යනකොට දෙක එකට එන්නේ. මේක තමයි මම කියන්න ආපු දේ. මේක පළවෙනි පියවර. නාම රූප ඇතුළට ගන්නකොට ඒක තුළ ඇතිවෙන පටවි ස්වභාවයේ ධර්මතාවය. දෙවෙනි ස්වභාවය දැන් කිව්වොත් ඔබ වහන්සේට මතක හිටින්නේ නැහැ. වෙන දවසක අපි මේකේ දෙවෙනි ස්ටෙප් එක කතා කරනවා. අර ඒක තුළ තියෙන දෙවෙනි ක්‍රියාවලිය. පෙරවන් සරණ